සැදැහැවත් වාසනාවන්ත පින්නතුනේ, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේන අනන සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළේ අනාථපිණ්ඩික සිටුතුමාට. ගිහියෙකු විසින් කලින් කල සම්පාදනය කරගත යුතු සැප හතරක් පිළිබඳව මෙහිදී පැහැදිලි කරනවා. චත්තහරයමානි ගහපතේ සුඛානි අධිගමනීයානි ගිහිනා කාම බොහෝගිනා කාලේන කාලං සමයේන සමයං උපාදාය. ගෘහපතිය කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියන් විසින් කලින් කල හේතු සම්පාදනය කිරීම වශයෙන් ඇති කරගත යුතු සම්පත්තියන් සැපයන් හතරක් තියෙනවා. මොනවද ඒ හතර? අත්ථේ සුඛං, භෝග සුඛං, අනන සුඛං, අනවජ්‍ය සුඛං. අත්ථේ සුඛය යම්කිසි දෙයක් තිබීම සුවයක්. භෝග සුඛං ඒ දේ අනුභව කරන්ට ලැබීම සැපයක්. අනන සුඛං ණය නොවීම සැපයක්. අනවජ්‍ය සුඛං නිවරදි ජීවිතය සැපයක්. මෙන්න මේ විදිහට ගිහියෙකුට සම්පාදනය කරගත හැකි සැපයන් හතරක් පිළිබඳව භාගතුන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. පළවෙනි සැපේ හැටියට දක්වන්නේ අත්තිසුඛය. ඉද ගහපති කුලපුත්තස්ස භෝගා හොಂತಿ උට්ටාන විරියාදිගතා බාහා බල පරිචිතා සේදාවක්ඛිතා ධම්මිකා ධම්මලද්දා. මේ ලෝකේහි කිසියම් කුලපුත්‍රයෙකුට භෝග සම්පත්තිය තියෙනවා. භවෝග සම්පත්තියනවා. කොහොමද? උට්ටාන වීරියෙන් දෑතේ බලයෙන් දහඩිය වගුරුවලා ධාර්මිකව ලබාගත්තා වූ ධනය. ධනය සැබෑලෙසම සැපයක් වන්නේ කොහොමද? ඒ ධනය තමා මහන්සියෙන් උත්සාහයෙන් දෑතේ වීරියෙන් දහඩිය වගුරුවලා ඒ වගේම විශේෂයෙන් ධම්මිකා ධම්මලද්දා කියපු විදියට ධාර්මිකව හම්බ කරපු ධාර්මිකව ලැබපු දෙයක් වෙන්නට ඕන. අන්නේ දේ ගැන Tamante හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ධම්මිකා ධම්මලද්දාති අධිගච්ඡති සුඛං අධිගච්ඡති සෝමනස්සං. තමා මේක ධාර්මිකව ලබාගත්තා වූ දෙයක් කියලා හිතනකොට ඔහුට සැපයක් සොම්නසක් හටගන්නවා. මෙන්න මේ සුවේට කියනවා අත්තිසුඛය කියලා. ධනයක් උපයගත්තට පස්සේ ඒ දේ තමන් විශේෂයෙන්ම පස්පවින් වැළකිලා සතරගතියෙන් වැළකිලා අධාර්මික රැකිරක්ෂාවලින් වැළකිලා ඒක උපයාගත්ත කියලා තමන්ට හිතනකොට තමන්ට ලොකු සතුටක් ආධ්‍යාත්මික සුවයක් ඇති වෙනවා. අන්න ඒක තමයි සැබෑ අත්තිසුඛය. තමන්ට යමක් තිබීම පිළිබඳව සැපය. යමෙකුට යම්කිසි දෙයක් ඇති බව පිළිබඳව සැබෑ සැපේ වන්නේ හුදෙක් සම්පත් තිබීම පමණක් නෙවෙයි, ඒ සම්පත් තම උපයපු ආකාරය ගැන හිතීම හිතන විට තමයි සැබෑ සෝයක් හටගන්නේ. දෙවැනි සෝය වශයෙන් දක්වන්නේ භෝග සුඛය. ඉද ගහපති කුලපුත්තෝ උට්ටහන විරියාදිගතේහි භෝගේහි බාහා බල පරිචිතේහි සේදාවක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි භෝගේච භුංජති පුඤ්ඤානිච කරෝති. අර මහන්සියෙන් උපයපු දෑතේ වීරයෙන් හරිහම්බ කරපු දහඩිය වගුරු වල ධාර්මිකව ලබාගත්තා වූ ධනය එතනත් අනුභව කරනකොට ඒ වගේම ඒ ධනෙන් පින්කම් කරනකොට තමට ලොකු සතුටක් ඇති වෙනවා. යමකට යමක් තිබීම විතරක් නෙවෙයි ඒ දේ අනුභව කරන තරම් හිතක් යෙදෙනට ඕන. ඒකට සුදුසු කායික මානසික වාතාවරණයක් පරිසරයක් සැකසෙන්නට ඕන. අන්නේ පරිසරය සැකසෙන්නේ තමා ධාර්මික උපයාගත් දෙයක් නිසායි. එහෙම තමා පරිභෝග කරනකොට අත්තාන සුඛේති පීනේති මුලින් තමන් තෘප්තිමත් වෙනවා. පුත ධාරාන සුඛේති පීනේති තමගේ දරුවන් බහරයවන් සුවපත් කරනවා, සුඛිත මුදිත කරනවා. මාතා පිතුන් නම් සුඛේති පීනේති තමගේ මව්පියන් පෝෂණය කරලා සතුටටපත් වෙනවා. මෙන්න මේක යම්කිසි කෙනෙකුට ලබන්න පුළුවන් සෝයක් භෝග සුඛේ විදිහට දක්වනවා. ඒ තරක් නෙමෙයි තමා උපයපු ධනය පුණ්‍යශේෂ්ත්‍රවල තැන්පත් කිරීම වශයෙන් පින්කම් වශයෙන් සිදු කරනවා. අන්නේ පින සැබැලෙසම ඉතිරි කරන ධනයක් වෙනවා. ඒසෝ නිදී සුනිහිතෝ අජයෝ අනුගාමිකෝ පහය ගමනීයසු ඒතමාදය ගච්ඡති කියලා ධර්මයේ සඳහන් කරන්නේ. අන්නේ දේ සැබවින් තැන්පත් කරපු පුණ නිධානයන්සේ තමන්ගේ සසර ගමනේදී සෙවණන් ලක්හා සමානව පසුපස ගමන් කරමින් තමන්ට සැප විභාග ගෙන දෙනවා. තුන්වෙනි සුවය ලෙස දක්වන්නේ අනන සුඛය, ණය නොවීමේ සුවය. ඉද ගහපති කුලපුත්තෝ නැකස්සචි කිංචේ ධාරේති අප්පන්නා බහුන්වා. යම්කිසි කෙනෙක් කිසිම කෙනෙකුට සුළු හෝ මහත් ණයක් දරන්නේ නැත්නම්, ණයක් වෙලා නැත්නම් අන්න ඒක සුවයක්. ඒ ගැන තමන්ට හිතනකොට අනේ මම කාටවත් පොඩි හෝ ණයක් නැහනේ, ලොකු හෝ ණයක් මම ගත්තේ නැහනේ කියලා හිතනකොට අන්න ඒකෙන් ලබන සුවයට කියනවා අනන සුඛය කියලා. ඒක තමයි ණය නොවීමේ සැපේ හැටියට දක්වන්නේ. හතරවෙනි කාරණය අනවජ්‍ය සුඛය, නිවැරදි ජීවිතයක් ගත කිරීමේ ලබන සුවය. ඉද ගහපති අරිය ශාවකෝ අනවජ්‍යේන කාය කම්මේන සමන්නාගතෝ හෝති. මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා නිවැරදි වූ කාය කර්මයෙන් යුක්ත වෙනවා. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනයෙන් වැළකීලා ඔහු කායික වශයෙන් නිවැරදි ජීවිතයක් ගත කරනවා. ඒ වගේම අනවජ්‍යේන වචී කම්මේන සමන්නාගතෝ හෝති. එතනත්තා බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන මේ මිච්ඡා වාචාවෙන් වැළකීලා සම්මා වාචාවෙන් නිවැරදි වූ වචන භාවිතයෙන් වාසය කරනවා නම් ඒකත් සුවයක්. අනවජ්‍යේන මනෝකම්මේන සමන්නාගතෝ හෝති. නිවැරදි වූ මනෝකර්මයෙන් යුක්ත වෙනවා. අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන මෙන්න මේ තත්ත්වයන්ගෙන් වැළකීලා පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය සහ නිවැරදි දැක්ම, කම්පලාදහන නුවණ නැත්තම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කියන මෙන්න මේ කාරණාවල යුක්තව කායිකව, වාචිකව, මානසික වශයෙන් නිවැරදි ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒක සෝයක්. තමන්ගේ කය, වචනේ, සිත ගැන හිතනකොට තියෙන නිරාමිස සුවය. මෙන්න මේක අනවජ්‍ය සුඛය වශයෙන් සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ ශාසනයේහි යම්කිසි දැහැමි කුල පුත්‍රයෙක් අත්ති සුඛයේ විදිහට මහන්සියෙන් ධර්මිකව හරියම්බ කිරීමත්, භෝග සුඛයේ විදිහට ඒ හරියම්බ කරපු ධනය තමන් පරිභෝග කරන ගමන්, තමන්ගේ ඥාති මිත්‍ර ආදීනෝ සතුරු කරන ගමන් පින්කම් කරනවා නම්, ඒ වගේම අනන සුඛයේ වශයෙන් නයනෝදී ජීවත් වෙනවා නම්, අනවජ්‍ය සුඛයේ විදිහට කායික, වාචික, මානසික වශයෙන් නිවැරදි ජීවිතයක්, සිල්වන්ත ජීවිතයක් ගත කරනවා නම් අන්නේ තැනැත්තාට මෙලොව වශයෙන් සතුටෙන් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමා කරන්නා වූ පින්කම් වල හේතුවෙන් පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යම් මෙහි කියලා දක්වනවා. ජීවිතය අවසාන සමයේ සතුටෙන් සැනසීමෙන් සිය නෙද්දක පියා ගන්නටත්, ඒ වගේම ඔහුගේ මේ නිවැරදි ජීවිතය නිසා පරලෝ ජීවිතයේ සුගතිගාමි වෙන්නටත් අවස්ථාව තියෙනවා. ඒ වගේම කිසියම් කෙනෙක් වඩාත්ම දහමට නැඹුරු වෙලා මේ ජීවිත කාලයම තවදුරටත් මේ දහමෙන් ප්‍රයෝජන ලබන්නට ඔහුගේ සීලය පදනම් කරගෙන සමතේ වඩනවා නම්, ඒ සමාධි භාවනාමය කුසලයේ ආනිසංස විදියට කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කිරීම වශයෙන් උපචාර අර්පණා වශයෙන් ඇති කරගන්නා වූ සමාධිය තුළින් වඩාත්ම ඉහළ සුවයක් භුක්ති විඳිනට පුළුවන්කම තියෙනවා. ඒ අතර වඩාත්ම කල්යාණ මිත්‍රයන්ට සමීප වෙලා සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීම වශයෙන් සීල, සමාධි, ප්‍රඥා සම්පූර්ණ කිරීම වශයෙන් විශේෂයෙන්ම සතර සතිපට්ඨානය තුළ තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට දක්ෂුණොතින් ඔහුට පුළුවන්කම තියෙනවා මේ ජීවිතයම තවත් ආධ්‍යාත්මික වශයෙන් ඉහළට ගිහිල්ලා විශේෂයෙන් රූපාදිස්කන්ධ පංචකයෙහි සමුදය වේ දැකලා බාහිර රූපයෙන් නිදහස් වනටත්, අභ්‍යන්තර වූ චිත්තචෛසික වලින් නාමයන් තේනොත් ක්‍රමෙන් නිදහස් වනටත්, ඒ තුලින් ඇතිවන වඩාත් ඉහළ සුවයක් වන නිබ්බානම් පරම සුඛං කියපු විදියට උතුම් වූ නිවන පරම සුවේ කරා ක්‍රමයෙන් ළඟා වන්නටත් මේ උතුම් සදහම් මඟ අපට උපකාරවත් වෙනවා. ඒ නිසා මේ අනන සූත්‍රයේ ජීවිත ආදර්ශයක් කරගෙන ධාර්මිකව ජීවිත ගත කරන ගමන් වඩ වඩාත්ම දහමට නැඹුරු වෙලා මෙලව ලබා ගන්න පුළුවන් ඉහළම ආධ්‍යාත්මික සුවය ලබා ගන්නටත්, සසර ජීවිත සුවපත් කර ගන්නටත් අපි හැම දෙනාම අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබ අප හැම දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණයේ මේ කුසලයක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තුනුරුවන් සරණයි.